උජු පටිපන්න ගුණය කාම සුකල්ලිකානු යෝගය අත්ත කිලමතානු යෝගය යන වැරදි මාර්ග දෙක නොගෙන කෙලින්ම නිවනට වැටෙන ආර්ය අෂ්ටාංගික මාර්ග සංඛ්‍යාත ඍජු මාර්ගයේහි පිළිපන් බැවින් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා උජු පටිපන්න නම් වෙති. නිවනට වැටෙන ඍජු මාර්ගය ගැන පිළිපැදීම උජු පටිපන්න ගුණයයි. ද්වේමේ භික්ඛවේ අන්තා පබ්බජිතේන සේවිතබ්බා යෝ චායං කාමේසු කාමසුකල්ලිකානු යෝගෝ හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ යෝ චායං අත්ත කිලමතානු යෝගෝ දුක්ඛෝ අනරියෝ අනත්ත සංහිතෝ යනුවෙන් කාමසුකල්ලිකානු යෝගය අත්ත කිලමතානු යෝගය යන අන්ත පැවිද්දන් විසින් නොගත යුතුයි තථාගතයන් වහන්සේ විසින් වදාරා ඇත්තේය. එබැවින් තථාගත ශ්‍රාවකයෝ ඒ ලාමක අන්ත දෙක ලාමක මාර්ග දෙක නොගනිති. බුදුරදුන් ලොව පහළ වී දහම් දෙසීමට පෙර ලෝකේහි මිනිසුන් විසින් ගෙන සිටියේ ඒ මාර්ග දෙකය. බොහෝ දෙනෙකුන් ගෙන සිටියේ කාම සුකල්ලිකානු යෝගයයි. කාම සුකල්ලිකානු යෝගයෙහි ලාමක බව දැනගත් ටික දෙනෙක් ගතයුතු නියම මග නොදත් බැවින් අත්ත කිලමතානු යෝගය ගෙන එයට බැස සිටියේය. කාම සුකල්ලිකානු යෝගය යනු ජීවිතයෙහි පරමාර්ථය පස්කම් සැප විඳීම යැයි සිතාගෙන අධර්මයෙන් වුවද තනය උපයා හැකිතාක් පස්කම් සැප විඳීමයි. ප්‍රාණවද ආදී නොයෙක් පව්කම් කරමින් එසේ කාමයන්හි ඇලී ගැලී සිටින බොහෝ සත්වයෝ මරණින් මතු අපාගත වන්නාහ. අත්ත කිලමතානු යෝගය යනු පරණ පව් ගෙවීමට යැයි කියා නොයෙක් උපක්‍රමයෙන් ශරීරයට දුක් දීමයි. එය නිගණ්ඨ ප්‍රතිපත්තියයි. ඔවුහු සත්වයනට යම් සැපක් හෝ දුකක් හෝ වේ නම් ඒ සියල්ල සිදුවන්නේ අතීත කර්මයකිනි යැයි වරදවා තේරුම්ගෙන කයට දුක් දී අතීත අකුසල කර්මවලට විපාක විඳ අවසන් කොට අලුත් අකුසලද නොකර සිටියහොත් දුකින් මිදිය හැකි යැයි සිතා අතීත පව ගෙවාලීම පිණිස අවුහි සිටීම, මධ්‍යහනේ සතර දිගින් ගිනි ගොඩවල් ගසා මැදට වෙසිටීම, සීතකාලයේ එලිමහනෙහි විසීම, දියට බැසීම, වැස්සට තෙමීම, ඇනමත හිඳීම, වැතිර සිටීම යනාදිය කරති. ඒ අත්ත කිලමතානු යෝගයයි. ශරීරයට පීඩා කර ගැනීමෙන් අතීත අකුසල නැති නොකළ හැකිය. ශරීරයට කොතෙක් දුක් දුන්නද සත්වයා අපායෙහි උපදවන අකුසලය එය කළ පුද්ගලයා අපායෙහිම උපදවන්නේමය. පව් යටපත් කළ හැක්කේද නැසිය හැක්කේද කුසලේනි. ලෞකික කුසලයෙන් පව් යටපත් කළ හැකිය. පස් පනස් වසක් මිනිසුන් මැරූ චෝරඝාතකයා හට තවතිසා දෙව්ලොව ඉපදිය හැකි වූයේද පනස් වසක් මසුන් මැරූ දමිල දෝවාරිකයාට දෙව්ලොව ඉපදිය හැකි වූයේද කුසලයෙන් අකුසලයේ යටපත් කිරීම නිසාය. සෝවාන් මාර්ගයේ නැමැති ලෝකෝත්තර කුසලයෙන් මතු අපායට පැමිණිවිය හැකි අකුසල කර්ම සියල්ලම නැසේ. අතීතේහි කළ කොතෙක් අකුසල කර්ම ඇතද ඒවා සෝවාන් ඵලයට පැමිණ පුද්ගලයා අපායට යැවීමට සමත් නොවේ. කායට දුක් දීමෙන් දුකින් මිදිය හැකි යනු මිත්‍යා දෘෂ්ටියකි. මිත්‍යා දෘෂ්ටිය අපාය උප්පත්තියට හේතු වෙයි. ඒතේ භික්ඛවේ උබෝ අන්තේ අනුපගම්ම මජ්ජිමා පටිපදා තථාගතේන අභිසම්බුද්ධා චක්ඛුකරණී ඥානකරණී උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති යනුවෙන් දැක්වෙන ඒ ලාමක අන්ත දෙකට නොබැස තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කර ප්‍රඥා චක්ෂුෂ ඇති කරන්නා වූ කෙලෙස් සංසිඳවන්නා වූ චතුරාර්ය සත්‍ය අවබෝධයට හේතුවන නිවන් ලැබීමට හේතුවන මජ්ඣිම පටිපදා නම් වූ ප්‍රතිපත්ති ක්‍රමයක් ඇත්තේය. එය නිවනට පමුණුවන ඍජු මාර්ගයයි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේ ඒ ඍජු මාර්ගය ගැන පිළිපදින්නෝය. ඒ ඍජු මාර්ගය නම් කතමා ච සා භික්ඛවේ මජ්ඣිමා පටිපදා තථාගතේන අභිසම්බුද්ධා චක්ඛු කරණී ඥාන කරණී උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති. අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ සේයතිදං සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි යනුවෙන් වදාරා ඇති අෂ්ටාංගික මාර්ගයයි. කින්නුකෝ බෝ ගෝතම සෝ කරෝති සෝ පටිසංවේදේ තීති සෝ කරෝති සෝ පටිසංවේදේ තීති කෝ බ්‍රාහ්මණ අයමේකෝ අන්තෝ කම්පන බෝ ගෝතම අඤ්ඤෝ කරෝති අඤ්ඤා පටිසංවේදේ තීති අඤ්ඤෝ කරෝති අඤ්ඤෝ පටිසංවේදේ තීති කෝ බ්‍රාහ්මණ අයං ဒුතියෝ අන්තෝ ඒතේතේ බ්‍රාහ්මණ උබෝ අන්තේ අනුපගම්ම මජ්ජගේන තථාගතෝ ධම්මං දේසේති. අවිජ්ජා පච්චයා සංඛාරා සංඛාර පච්චයා විඥානං විඥාන පච්චයා නාම රූපං නාම රූප පච්චයා සලායතනං සලායතන පච්චයා පස්සෝ පස්ස පච්චයා වේදනා වේදනා පච්චයා තණ්හා තණ්හා පච්චයා උපාදානං උපාදාන පච්චයා භවෝ භව පච්චයා ජාති ජාති පච්චයා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝම නසුපායාස සම්භවಂತಿ. එව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදයෝ හෝති. අවිජ්ජා යත්වේව අශේෂ විරාග නිරෝධෝ සංඛාර නිරෝධා සංඛාර නිරෝධා විඥාන නිරෝධා විඥාන නිරෝධෝ නාම රූප නිරෝධා නාම රූප නිරෝධෝ සලායතන නිරෝධා සලායතන නිරෝධෝ පස්ස නිරෝධා පස්ස නිරෝධෝ වේදනා නිරෝධා වේදනා නිරෝධෝ තණ්හා නිරෝධා තණ්හා නිරෝධෝ උපාදාන නිරෝධා උපාදාන නිරෝධෝ භව නිරෝධා භව නිරෝධෝ ජාති නිරෝධා ජාති නිරෝධෝ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා නිරුජ්ජಂತಿ. එව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස නිරෝධෝ හෝති ති. සංයුක්ත නිකායෙන් මේ සූත්‍රෙහි වදාරා ඇති පරිදිද අන්ත දෙකක් ඇත්තේය. පින්පව් කරන්නාම ඒවායේ විපාක විඳිය යන ශාස්වත දෘෂ්ටිය එක් අන්තයකි. අනිකක් පින්පව් කෙරේය, අනිකෙක් ඒවායේ විපාක විඳිය යන උච්ඡේද දෘෂ්ටිය එක් අන්තයකි. ලෝකේහි වෙසෙන සාමාන්‍ය ධනයා මේ අන්ත දෙකින් එක් අන්තයක් ගෙන සිටිති. ඒ අන්ත දෙකම වැරදි බැවින් ඉන් කිනම් අන්තයක් හෝගෙන සිටින්නහුට දුකින් නොමිදිය හැකිය, නිවන් නොලැබිය හැකිය. පින්පව් කරන්නේම ඒවායේ විපාක විඳීය යන ශාස්වත දෘෂ්ටිය නිවනට පැමිණවීමට මිස ස්වර්ග සම්පත්තියට ලැබීමට බාධාවක් නන් නොවේ. ඒ දෘෂ්ටියෙහි පිහිටා පින් කොට දෙව්මිනිස් සැප ලැබිය හැකිය. තථාගතයන් වහන්සේ ඒ අන්ත දෙකටම නොපැමිණ අවිද්‍යා ආදී හේතුන් නිසා සංස්කාර ආදී ඵලධර්ම ඇතිවීමෙන් ස්කන්ධ පරම්පරාව නොසිදී පවත්නා සැටිත් අවිද්‍යා ආදීන්ගේ නිරෝධයෙන් ස්කන්ධ පරම්පරාවේ නිරෝධය වන බවත් සත්වයනට දුකින් මිදීමට ඇත්තා වූ එකම මාර්ගය අවිද්‍යා ආදීන්ගේ නිරෝධය පිණිස පිළිපැදීම බවත් දැනවදාරා එය පිණිස ශ්‍රාවකයන්ට දහම් දෙසූසේක. ඒ ධර්ම මාර්ගය, ඒ ප්‍රතිපත්ති ක්‍රමය නිවනට පැමිණෙන ඍජු මාර්ගයයි. ඒ මාර්ගය ගැන පිළිපදින බැවින්ද තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේ උජුපටිපන්න නම් වෙති. තවද කායවංක, වචීවංක, මනෝවංකයන් ප්‍රහාණය කිරීම සඳහා පිළිපන් බැවින්ද ශ්‍රාවක සංඝයා වහන්සේ උජුපටිපන්න නම් වෙති. කායවංකනම් කාය දුෂ්චරිතයෝය. වචීවංකනම් වාක් දුෂ්චරිතයෝය. මනෝවංකනම් මනෝ දුෂ්චරිතයෝය. තථාගතයන් වහන්සේ කායවංක ආදිය ප්‍රහාණය සඳහා ශ්‍රාවකයන්ට දහම් දෙසති. බෝසතාණන් වහන්සේ අතීතයේ රියකරුවෙකු වී පාචේත නම් රජකුට රියසක් දෙකක් තැනූහ. ඉන් එක්‍රෝධයක් තැනුවේ සදිනකින් අඩු මසකිනි. එක්‍රෝධයක් තැනුවේ සදිනකිනි. සාමාන්‍ය පෙනීමට ඒ රෝධ දෙකෙහි වෙනසක් නොතිබින. රජතුමා රෝධ දෙක බලා වෙනසක් නොදැක මේ රෝධ දෙකෙහි ඇති වෙනස කිමෙක්දැයි බෝසතාණන්ගින් ඇසීය. එකල්හි බෝසතාණෝ සදිනක් තැනූ රෝධය ගෙන වේගයෙන් බිම පෙරලා යවූහ. ඒ වේගයේ අතිතාක් ඉදිරියට ගොස් වේගයේ සංසිඳීමෙන් පසු බිමට ඇද වැටිනි. ඉක්බිති සමසකින් කළ රෝධය පෙරලා යවූහ. එය වේගයේ අතිතාක් ඉදිරියට ගොස් බිම ඇද නොවැටින. එසේ වීමට හේතුව රජු විචාල කල්හි සදිනකින් කළ රෝධයෙහි නොයෙක් තැන්වල ඇද ඇති බැවින් එය ඇද වැටුනි. එමෙන්ම සමසකින් කළ රෝධයෙහි දොස් නැති බැවින් නොවැටී සිටි බවත් බෝසතාණෝ පැවසූහ. භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය ගෙනහැර දක්වා ශ්‍රාවකයන්ට මෙසේ අනුශාසනා කළසේක. අංගුත්තර නිකාය 67. මහණෙනි, දැන් මම අරහත් සම්‍යක් සම්බුද්ධ වෙමි. කායවංක, කායදෝස, කාය ආසවයන් මැනවින් දන්නේ වෙමි. වචීවංක, වචී දෝස, වචීකාසවයන් මැනවින් දන්නේ වෙමි. මනෝවංක, මනෝදෝස, මනෝකාසාවයන් මැනවින් දන්නේ වෙමි. මහණෙනි, යම් භික්ෂුවක් විසින් හෝ භික්ෂුණියක් විසින් හෝ කාය වංක, කාය දෝස, කාය ආසවයන් අප්‍රහීනද, වචී පෙය්‍යාල, මනෝ පෙය්‍යාල අප්‍රහීනද, මහණෙනි, ඔහු සදිනකින් කළ රියසක් ඇද වැටුණාක් මෙන් මේ ධර්ම විනයෙහි වැටුණාහු ඇති. මහණෙනි, යම් භික්ෂුවක් විසින් හෝ භික්ෂුණියක් විසින් හෝ කායවංක, කායදෝස, කාය ආසවයන් ප්‍රහීනද, වචී පෙය්‍යාල, මනෝ පෙය්‍යාල ප්‍රහීනද, ඔහු සදිනකින් අඩු සමසකින් කළ රියසක් මෙන් මේ ධර්ම විනයෙහි පිහිටියාහු ඇති. මහණෙනි, එබැවින් තොප විසින් මෙසේ හික්මිය යුතුය. කාය වංක, කාය දෝෂ, කාය ආසවයන් දුරු කරන්නෙමු. වචී වංක, වචී දෝෂ, වචීක ආසවයන් දුරු කරන්නෙමු. මනෝ වංක, මනෝ දෝෂ, මනෝක ආසවයන් දුරු කරන්නෙමුයි කියා මෙසේ තොප විසින් හික්මිය යුතුය. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයන් පුරණ අදිසීල, අදිචිත්ත, අදිපඤ්ඤා සංඛ්‍යාත ශික්ෂාස්ත්‍රය කායවංක ආදීන් දුරුකොට කාය වාචා චිත්තයන් පිරිසුදු කර ගන්නා ඍජු කරන ප්‍රතිපත්තියකි. ඥාය පටිපන්න ගුණය. ඥාය යනු නිවනට නමකි. නිවන පිණිස නිවනට අනුව ඒකාන්තයෙන් නිවනට පමුණුවන අදිසීල, අදිචිත්ත, අදිපඤ්ඤා සංඛ්‍යාත ප්‍රතිපත්තිය පුරණ බැවින් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ ඥාය පටිපන්න නම් වෙති. ලෝකෙහි ඇති සෑම දෙයක්ම උපදවා ගැනීමට, ලබා ගැනීමට කළ යුතු ඒ ඒ දෙය ලැබීමට නිසි වෙන්වෙන් වූ වැඩ ඇත්තේය. වැලිමිරිකා තෙල් ලැබිය නොහෙන්නාක් මෙන් යම් කිසිවක් ලැබීමට අනිසි දෙයක් කිරීමෙන් ඒ දෙය නොලැබිය හැකිය. කිනම් දෙයක් හෝ කිරීමෙන්, කිනම් ප්‍රතිපත්තියක් හෝ පිරීමෙන් නිවන් නොලැබිය හැකිය. නිවන් ලැබීමට නිවන් ලබා දෙන ලෙස එයට නිසි ප්‍රතිපත්තියක් ඇත්තේය. එය පිරීමෙන් මිස අන් ක්‍රමයකින් නිවන් නොලැබිය හැකිය. කාම සුකල්ලිකාන යෝගය හා අත්ත කිලමතාන යෝගය නිවන් ලැබීමට නිසි ප්‍රතිපත්ති නොවන බැවින් නිවන් එයින් නොලැබිය හැකිය. නිවන් ලැබීමට නිසි නිවන් ලැබීමේ ප්‍රතිපත්තිය තේරුම් ගත හැකිවීමට නිවන හා සංසාර ප්‍රවෘත්තියේ හේතුද සාමාන්‍යයෙන් දත යුතුය. සත්වයා මරණින් කෙලවර වන්නේ නොවේ. මැරණ සත්වයා අන් තැනක උපදී. එතනද මැරී අන් තැනක උපදී. එතනින්ද මැරී තවත් තැනක උපදී. මෙසේ නැවත නැවත ඉපදීම් මැරීම් වශයෙන් ස්කන්ධ පරම්පරාව පැවැත්ම මහත් දුක්ඛයකි. නිවන යයි කියනුයේ දුක්ඛක් ස්කන්ධයක් වන ඒ ස්කන්ධ පරම්පරාවේ නැවතීමය, නිවීමය, සංසිඳීමය. ඒ සංසිඳීම වූ නිවන ලැබිය හැක්කේ, එයට පැමිණිය හැක්කේ යම් හේතුවකින් ස්කන්ධ පරම්පරාව නොසිදී දිගින් දිකට යේද ඒ හේතුව නැති කිරීමෙනි. ස්කන්ධ පරම්පරාවේ නොසිදී පැවැත්මට හේතුව සක්කාය දිට්ඨිය, අවිද්‍යාව, තෘෂ්ණාව යන මොවුන්ගේ පැවැත්මය. ඒ ධර්ම පවත්නාතුරු සංසාර ප්‍රවෘත්තිය නොනවතී. යම් ප්‍රතිපත්තියකින් ඒ ධර්මයන් ප්‍රහාණය කළ හැකි වේ නම් ඒ ප්‍රතිපත්තිය නිවන් ලැබීමේ මාර්ගයයි. ඒ ප්‍රතිපත්තිය නම් අධිසීල, අධිචිත්ත, අධිපඤ්ඤා යන ශික්ෂාස්ත්‍රයයි. තවත් ක්‍රමයකින් කියහොත් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. නිවන් ලැබීම සඳහා තථාගතයන් වහන්සේ විසින් ශ්‍රාවකයන් දක්වා ඇති ඒ ප්‍රතිපත්තියයි. ඒ ප්‍රතිපත්තිය ඒකාන්තයෙන් නිවනට පමුණුවන, නිවනට ගැලපෙන ප්‍රතිපත්තියක් වන බැවින් සක්දෙව් රජු විසින්ද මෙසේ ප්‍රකාශ කළ ඇත්තේය. සුපඤ්ඤතෝ කෝපන තේන භගවතා සාවකාණං නිබ්බාන ගාමිනී පටිපදා සංසන්දති නිබ්බාණං චේව පටිපදාච්ච සෙය්‍යතාපි නාම ගංගෝදකං යමුනෝදකේන සංසන්දති සමේති. ඒවමේව සුපඤ්ඤත්තා තේන භගවතා සාවකාණං නිබ්බාන ගාමිනී පටිපදා සංසන්දති නිබ්බාන පටිපදා ච මහා ගෝවින්ද සුත්තේන්. තේරුම, ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් ශ්‍රාවකයන්ට නිර්වාණ ගාමිනී ප්‍රතිපත්තිය දක්වන ලද්දේය. යම්සේ ගංගා, යම්සේ ගංගෝදකය, යමුනෝදකය හා සැස දෙන්නේද, එමෙන් නිර්වාණය හා ප්‍රතිපත්තිය සැස දෙන්නේය යනු එහි අදහසයි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ ඒ අනුකූල ප්‍රතිපත්තිය පුරා නිවන් ලබන්නාහ. සාමීචි පටිපන්න ගුණය. දුටුවිට හුන්නස්නෙන් නැගිට සිටීම, අසුන් පනවාදීම, ග්‍රීෂ්ම ඇති වේලාවෙහි පවන් සැලීම, පාසේදීම, මුහුණ සේදීම, නෑම සඳහා සිසිල් පැන් උණු පැන් පිළියල කරදීම, පාසෝදාදීම, නෑවීම, පාසිවුරු සෝදාදීම, සෙනසුන් පවිත්‍ර කරදීම යනාදිය සාමීචි කර්ම නම් වේ. ගුණවත් පුද්ගලයන්ට කරදීමට සුදුසු ක්‍රියාය යනු සාමීචි කම්ම යන වචනයේ තේරුමයි. අනුන් විසින් පිළිගැන්වූ දෙයක් පමණක් වළඳන, තන ගසකුදු නොනසන, පොළව නොසාරණ, කිසිවෙකුට පීඩාවක් නොකරන, සත්වයන් කෙරෙහි මෛත්‍රියෙන් වෙසෙන භික්ෂූන් වහන්සේ සාමීචි කර්මයට ඉතා සුදුසුය. උපාසකයෙකු විසින් අබ්බකාදක තිස්ස තෙරුන් වහන්සේට සත්කාර කොට තමා පිටින් ගෙන ගියේ භික්ෂූන් වහන්සේ සාමීචි කර්මයට සුදුසු නිසාය. මෛත්‍රී, කරුණා ආදී සාමීචි කර්මයට සුදුසු ගුණධම් වඩනා බැවින් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේ සාමීචි පටිපන්න නම් වෙති. අධිසීල, අධිචිත්ත, අධිපඤ්ඤා සංඛ්‍යාත ශික්ෂාස්ත්‍රය සුදුසු පරිදි ආදරයෙන් ගෞරවයෙන් පුරණ නිසාද ශ්‍රාවක සංඝයා වහන්සේ සාමීචි පටිපන්න නම් වෙති. ආහුනේය ගුණය. බොහෝ දුර වුවද ගෙන ගොස් දීමට සුදුසු බැවින් ආහුනේය නම් වේ. මනුෂ්‍යයෝ තමන් වෙත පැමිණෙන දුගී මගී යාචකාදීන්ට අවස්ථාවට සුදුසු පරිදි ආහාර පානදිය දෙති. එහෙත් ඔවුන් වෙනුවෙන් අමුතුවෙන් ආහාර පානාදිය පිළියල කොට ඔවුන් සොයා ඔවුන් වෙත සිටින තැන්වලට ගොස් දුරගෙන ගොස් දන් නොදෙති. අමුතුවෙන් පිළියල කොට දුරස්ථානයන්ට ගෙන ගොස් ආහාර පාන ආදිය දෙන්නේ මා පිය ආදී ගුණවත් අයට හා උසස් අයටය. සදහවත් මනුෂ්‍යයෝ තමන් අනුභව කරනවාටද වඩා හොඳින් පිරිසිදු ලෙස ආහාර පානයන් පිළියෙල කොට බොහෝ දුර වැසෙන භික්ෂූන්ටද ගෙන ගොස් දෙති. එසේ ගෙන ගොස් දෙන්නේ ශ්‍රාවක සංඝයා කෙරෙහි ඇති ආහුනෙය්‍ය ගුණය නිසාය. දිනපතා හෝ සතියකට මසකට වසරකට වර බැගින් හෝ දෙන නිත්‍ය දානයද ආහුන නම් වෙයි. බෞද්ධයෝ නිත්‍ය දානද භික්ෂූන්ට බොහෝ දෙති. එසේ දෙන්නේද ශ්‍රාවක සංඝයාගේ ආහුනෙය්‍ය ගුණය නිසාය. පාහුනෙය්‍ය ගුණය. දුර සිටින නෑයෙකු හෝ මිතුරෙකු හෝ අන් සැලකිය යුත්තෙකු හෝ තමන් වෙත පැමිණෙන කලෙහි මනුෂ්‍යයෝ ඔවුනට සංග්‍රහ කිරීම පිණිස ආහාර පාන ආදිය පිළියෙල කරති. එසේ ආගන්තුකයන් උදෙසා පිළියෙල කළ සත්කාරය පාහුන නමි. ඒ පාහුනය ඔවුනට මිස අනිකෙකුට දීම නුසුදුසිය. එබැවින් මනුෂ්‍යයෝ පාහුනයක් පිළියෙල කරගෙන සිටින කල්හි දුගී මගී යාචකාදීන් පැමිණියද ඔවුනට නොදෙති. පැවිද්දන් පැමිණියහොත් ඒ ආගන්තුකයනට පිළියෙල කළ දෙවුවද දෙති. එසේ දෙන්නේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේ පාහුනය වුවද පිරිනැමීමට සුදුසු වන නිසාය. සංඝයා වහන්සේ එය පිළිගැනීමට සුදුසු වන්නේ ඒ සත්කාරය ආගන්තුකයනට පිරිනැමීමෙන් වන ලාභයට වඩා උසස් අනුහසක් සංඝයා හට පිරිනැමීමෙන් දායකයාට ලැබිය හැකිවන බැවිනි. දක්ඛිනෙය්‍ය ගුණය. පින් පව් හා ඒවායේ විපාක ඇති බව පිළිගන්නා, පරලොවක් ඇති බව පිළිගන්නා නුවණැත්තා වූ මනුෂ්‍යයෝ මේ ජීවිතය ස්ථීර නැති බව හා පරලොව යා යුතු බව තේරුම්ගෙන පරලොව ආදී පිහිට කර ගැනීමට සිල්වතන්ට දන් දෙති. එසේ දෙන දාණය දක්ඛිනා නම් වේ. ඒ දක්ඛිනාව පිළිගැනීමට සුදුසු වන්නේ, පිරිනැමීමට සුදුසු වන්නේ දාණය මහත්ඵල වීමට හේතුවන, දායකයාගේ බලාපොරොත්තුව ඉටුවීමට හේතුවන පුද්ගලයන්ය. සීල, සමාධි, ප්‍රඥා සංඛ්‍යාත උත්තම ගුණයන් වඩන්නා වූද, වඩා අවසන් කර සිටින්නා වූද, ලෝභ ආදී ක්ලේශයන් දුරු කිරීමෙහි යෙදී සිටින්නා වූද, දුරු කළා වූද පුද්ගලයන්ගෙන් යුක්ත වන භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය එය පිළිගැනීමට අතිශයින්ම සුදුසුය. ඒ සංඝරත්නයේ දක්ඛිනෙය්‍ය ගුණයයි. අරහං ගුණය විස්තර කිරීමේදී ශ්‍රාවකයන්ගේ දක්ඛිනෙය්‍ය භාවයට නිදසුන් වන කතා දක්වා ඇත්තේය. ආහුන, පාහුන වශයෙන් දෙන දානයන් හැර පරලොව සැපපතා දෙන්නා වූද, පාරමිතා සම්පූර්ණ කිරීම වශයෙන් දෙන්නා වූද, ගුණවත් පුද්ගලයන්ට දීමේ යහපත් බව සලකා දෙන්නා වූද, මියගිය ඥාතීන් උදෙසා දෙන්නා වූද, සියලුම දාන දක්ඛිනාවටම අයත්ය. ආහුනෙය්‍ය, පාහුනෙය්‍ය, දක්ඛිනෙය්‍ය යන මේ ගුණ තුන දාන නානත්වයෙන් ගුණ තුනක් වශයෙන් දක්වා ඇතිමුත් ධර්ම වශයෙන් එකම ගුණයකි. එනම් දීමනාව මහත්ඵල වීමට හේතුවන සීල ආදී ගුණ සමූහයයි. අංජලි කරණීය ගුණය. දෝත් නගා වැඳීමට සුදුසු බව අංජලි කරණීය ගුණයයි. ලෝකේහි දෙවියන්ටද රජුන්ටද තවත් උසස් අයටද බය නිසාද ලාභ නිසාද මිනිසයෝ දෝත් නගා වඳිති. ඔවුනට වැඳීමෙන් ලැබිය හැක්කේ අත්‍යල්ප ඵලයකි. සුප්‍රතිපන්න ආදී ගුණවලින් යුක්ත බුද්ධ ශ්‍රාවකයෙකුට එක්වරක් දෝත් නගා වැඳීමම අනන්ත ඵලදායකය. එබැවින් ඒ බුද්ධ ශ්‍රාවකයෝ විශේෂයෙන් අංජලි කර්මයට සුදුස්සෝ වෙති. එබැවින් සෙස්සන් විසින් වඳිනු ලබන දේව බ්‍රහ්මයෝද රජහෝද තථාගත ශ්‍රාවකයන්ට වඳිති. කලින් දුටු මිනිසාට වඳිමින් සිටි සැඩොල් කුලයේ උපන් සුනීතට පැවිදිවීමෙන් පසු දේව බ්‍රහ්මයන් පැමිණ වැන්දේ අංජලි කරණීය ගුණය නිසාය. සිල්වත් භික්ෂූන්ට දෝත නගා වැඳීම තබා ප්‍රසන්න සිතින් උන්වහන්සේලා දෙස බැලීම් මාත්‍රයෙහිද බොහෝ අනුසස් ඇති බව මංගල සූත්‍ර අටුවාවෙහි මෙසේ දක්වා ඇත්තේය. භික්‍ෂූනං පන පසන්න චිත්තේන පියචක්කූහි දස්සන මූලකේනෝපි පුඤ්ඤේන අනේකානි ජාති සහස්සානි චක්ඛුම්හි රෝගා රෝගෝ වා පිලක පිලකා වා වාතා පිතාදී දෝසෝ වා නහෝති. විපස්සන්න පඤ්ඤච්චවන්නං සස්සරිකානි හොන්ති. චක්ඛුනි රතන විමානේ උග්ගාඨිත මණික වාට සදිසානි. සතසහස්ස කප්ප මත්තං දේවේසු ච මනුස්සේසු ච සබ්බ සම්පත්තීනං ලාභී හෝති. සුත්ත නිපාත අටකතා 269. දැකීමෙන් පමණක් නොව සිල්වත් භික්ෂූන් සිහිකිරීම මාත්‍රයෙන්ද බොහෝ අනුසස් ඇති බව ආඛංකේය සූත්‍ර අටුවාවෙහි මෙසේ දක්වා තිබේ. යස්සහි භික්ඛුනෝ කාලකතෝ පිතාවා මාතාවා අම්හාකං ඥාතකෝ තේරෝ සීලවා කල්යාණ ධම්මෝති පසන්න චිත්තෝ හුත්වා තං භික්ඛු අනුස්සරති තස්ස සෝ චිත්තපසාදෝ පි තං අනුස්සරණ මත්තම්පි මහප්පලං මහානිසංසං මේව හෝති. අනේකානි කප්පසහස්සානි දුග්ගතිතෝ වාරේතුං අන්තේච අමතං පාපේතුං සමත්ථ මේව හෝති. පපංච සූදනී 130. අනුත්තර පුඤ්ඤක්කෙත්ත ගුණය. කෙත්ත යනු ගොයම වැඩෙන තැනයි. කෙත යනුද කුඹුර යනුද එයට සිංහලයෙන් කියන නමයි. පින් වැඩෙන තැන් බැවින් ප්‍රතිග්‍රාහකයන්ටද කෙත යන නම කියනු ලැබේ. අනුත්තර පුඤ්ඤක්කෙත්ත යන්නේහි තේරුම එයට වඩා උතුම් අනික්කෙතක් නැති සියල්ලන්ටම උතුම් පින් කෙත යනුයි. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය සියලු පින්කෙත්වලට උතුම් පින්කෙත වන බැවින් අනුත්තර පුඤ්ඤක්කෙත්ත නම් වෙති. කෙත් අතර ගොවියා බොහෝ වෙසි වෙහෙසි බොහෝ ධාන්‍ය වපුලද මද ඵලයක්ම ලැබෙන සමහර විට ඵලයක් නොලැබීමද යන නිසරු කෙද්ද ඇත්තේය. මධ්‍යම ප්‍රමාණයෙන් ඵල ලැබෙන කෙද්ද ඇත්තේය. ස්වල්පයක් වපුලද බොහෝ ධාන්‍ය ලැබෙන ඉතා සරු කෙද්ද ඇත්තේය. එමෙන් ප්‍රතිග්‍රාහකයන් අතරද සත්කාර කළවුනට ඉතා මද ඵලයක්ම ලැබෙන සමහර විට ඵලයක් නොලැබීම යන ගුණ හීන ප්‍රතිග්‍රාහකයෝද ඇත්තේය. මධ්‍යම ප්‍රමාණයෙන් ඵල ලැබෙන පුද්ගලයෝද ඇත්තේය. ඉතා සුළු සත්කාරයක් කළද අනන්ත ඵල ලැබෙන සමහර විට වර්තමාන ජාතියෙහිම ඵලය ලැබෙන ඉතා ගුණවත් ප්‍රතිග්‍රාහකයෝද ඇත්තාහ. ප්‍රතිග්‍රාහකයන්ගේ තත්ත්වය අනුව සත්කාර කළවුනට ඵල ලැබීමේ වෙනස්කම් තේරුම් ගැනීමට අංකුර ඉන්දක දේවපුත් දෙදෙනාගේ කතාව නිදසුනකි. අංකුර ඉන්දක දේවපුතුන්ගේ කතාව. අපතිලෝගුරු භාග්‍යවතුන් වහන්සේ බුදු වී 7 වන වසරෙහි සවැත් නුවර සමීපයේ ගන්ධබ්බ මූලයේ තීර්ථක මතණය පිණිස යමක ප්‍රාතිහාර්ය දක්වා පෙර බුදුවරුන්ගේ චාරිත්‍ර ධර්මය අනුව වස් එළඹීම සඳහා තවතිසා දෙව්ලොවට වැඩවදාළසේක. උන්වහන්සේ එහි පාණ්ඩු කම්බල සෛලාසනය මත සකල දේව බ්‍රහ්මයන්ගේ තේජස ඉක්මවා සෝභාව ඉක්මවා ලහිරු මඩලක්සේ වැඩවෙසෙන කල්හි තුසිත දිව්‍ය ලෝකයෙහි විසූ සන්තුසිත නම් වූ මාතෘ දිව්‍ය රාජයා පැමිණ විජම්බන අසනු පිණිස තථාගතයන් වහන්සේගේ දකුණු පස හිඳගත්තෙහිය. ඉන්දක නම් දේවපුත්‍රයා එකෙනෙහිම පැමිණ තථාගතයන් වහන්සේගේ දකුණු පසම ඉඳගත්තෙහිය. අංකුර නම් දේවපුත්‍රයාද පැමිණ තථාගතයන් වහන්සේගේ වම් පසද හිඳගත්තෙහිය. බුදුරදුන් එහි වැඩම කළ බව සැලවීමෙන් දසදහසක් සක්වලින්ම මහේශාක්‍ය දේව බ්‍රහ්මයන් පැමිණෙන්නට විය. අංකුර අල්පේශාක්‍ය බැවින් මහේශාක්‍යයන් පැමිණෙන කල්හි ඔහුට පසුබසින්නට සිදුවිය. ක්‍රමයෙන් පසුබැස ගියා වූ අංකුර දෙවපුත් හට බුදුරදුන්ගෙන් දොළොස් යොදුනක් දුරින් සිටින්නට විය. ඉන්දක දෙවපුත් නොසලී තමා සිටි තැනම සිටියේය. ඒ දෙදෙනාගෙන් අංකුර දෙවපුත් තෙමේ අතීතයේ අබුද්ධෝත්පාද කාලයේ රාජකුලෙහි ඉපිද රජය හැර වෙළඳාමට බැස බොහෝ ධනය උපයා එකල විසූ ජනයාට දීර්ඝ කාලයක් මුල්ලේ දන් දුන් කෙනෙකි. දිනපතාම දන් දුන් කෙනෙකි. ආහාර පාන පමණක් නොව මිනිසුන්ට වුවමනා ඇඳුම් පැළඳුම් කුඩ පාවහන් රිය ආදිය සියල්ලම දුන් කෙනෙකි. බොහෝ දුන් කෙනෙකි. ඉන්දක දෙවපුත් අප බුදුරදුන්ගේ කාලයේහි මිනිස් ලොව ඉපිද සිට පිඬුසිඟා වඩනා අනුරුද්ධ තෙරුන් වහන්සේ දැක පැහැදී උන්වහන්සේට බත් හැන්දක් දෙවීය. ඔහුගේ පින එපමණයි. ඔහු අත්‍යල්ප ධානය දුන්නේද සකල ක්ලේශයන් ප්‍රහාණය කොට අරහත්වයට පැමිණ සිටි උත්තම ප්‍රතිග්‍රාහකයුට බැවින් ඔහු ඒ පිනෙන් තවතිසා දෙව්ලොව මහේශාක්‍ය දෙවියෙක් විය. අංකුරගේ මහා දානය දුන්නේ ගුණයෙන් හීන පුද්ගලයන්ටය. එබැවින් ඔහු තවතිසා දෙව්ලොව අල්පේශාක්‍ය දෙවියෙක් විය. පාණ්ඩු කම්බල සෛලාසනයෙහි වැඩ සිටි භාග්‍යවතුන් වහන්සේ ඒ දෙව්පුතුන් දෙදෙනාගේ වෙනස දැක වදාරා දක්ෂිණාර්භ පුද්ගලයන්ගේ තතු ලොවට පහදා දීම සඳහා අංකුර දෙව්පුත් දෙස බලා වදාරා, අංකුරය, නුබහා එකවර මෙහි පැමිණ ඉන්දක දෙව්පුත් මා සමීපයේම සිටින්නේය. නුඹ අතීතයේ මහා දානයන් දුන් කෙනෙකි. එහෙත් දැන් ඔබට බොහෝ දුර පසුබැස සිටින්නේහිය. මා සමීපයට එවයයි වදාළහ. එකල්හි අංකුර දෙව්පුත් තෙමේ භාග්‍යවතුන් වහන්සේ දක්ෂිණාර්භයන්ට හිස් වූ මාගේ ඒ දාණයෙන් කවර ඵලයක්ද? මේ ඉන්දක දෙවපුත් දුන්නේ සුළු දාණයකි. එහෙත් ඔහු තාරකා සමූහය මැද බඹලන සඳමෙන් අප ඉක්මවා බබලවන්නේය සලකලේය. ඉක්බිති දක්ෂිණෙයන් විභාග කරමින් තථාගතයන් වහන්සේ මෙසේ දහම් දෙසූසේක. උජ්ජංගලේ යථා කෙත්තේ බීජං බහුකම්පි රෝපිතං නපලං විපුලං හෝති නපි තෝසේති කස්සකං තතේව දානං බහුකං දුස්සීලේසු පතිට්ඨිතං න විපුලං පලං හෝති නපි තෝසේති දායකං යථාපි බද්දකේ කෙත්තේ බීජං අපම්පි රෝපිතං සම්මාදාර පවෙච්ඡන්තේ පලං තෝසේති කස්සකං තතේව සීලවන්තේසු ගුණවන්තේසු තාදිසුං අප්පකම්පී කතංකාරං පුඤ්ඤං හෝති මහප්පලං. තේරුම, යම්සේ තද මැටි ඇති නිසරු කුඹුරෙහි වපුල බොහෝ වූද ධාන්‍ය බොහෝ ඵල දෙන්නේ නොවේද? ගොවියා සතුරු නොකරවාද එමෙන් දුස්සීලයන් කෙරෙහි පිහිටියා වූ මහත් වූද දානේ මහත්ඵල නොදෙන්නේය. දායකයා සතුරු නොකරවන්නේය. යම්සේ යහපත් කුඹුරෙහි වපුල මද වූද විය මැනවින් වර්ෂාපතනය වන කල්හි ඵලගෙන දීමෙන් ගොවියා සතුරු කෙරේද එමෙන් තාදී ගුණයෙන් යුක්ත වූ සිල්වත් වූ ගුණවත් වූ පුද්ගලයන් හට කළ අල්ප වූද සත්කාරය මහත්ඵල වන්නේය. විචෛය දානං දාතබ්බං යත්ථ දින්නං මහප්පලං විචෛය දානං දත්වාන සග්ගං ගච්ඡන්ති දායකා. තේරුම, යම් තැනකට දීම මහත්ඵලද නුවණින් විමසා සුදුසු තැන සොයා දන් දිය යුතුය. විමසා සුදුසු තැන් සොයා දන් දී දායකයෝ ස්වර්ගයට යති. විචෛය දානං සුගත්ත පස්සත්තං යේ දක්ඛිනෙය්‍යා ඉද ජීවලෝකේ ඒතේ සුදින්නානි මහප්පලානි බීජානි උත්තානි යථා සුඛෙත්තේ. තේරුම, මේ ලෝකෙහි යමෙක් දක්ෂිණාර්භයෝ වෙද්ද ඔවුන් සොයා දන් දීම තථාගතයන් වහන්සේ විසින් පසසනා ලද්දේය. සරු කෙතෙහි වපුල බීජය බොහෝ පල දෙන්නාක් මෙන් ඔවුනට දුන් දෙය මහත් පල වන්නේය. මෙසේ දාන විභාගයේ වදාරා අවසානයේ චතුරාර්ය සත්‍යයන් ප්‍රකාශය කොට දේශනය අවසන් කළසේක. ඒ දේශනය ඇසීමෙන් අංකුර හා ඉන්දක දෙවපුත් දෙදෙන සෝවාන් ඵලයට පැමිණියෝය. තවත් කෝටි ගණනක් සත්වයන්ද ධර්ම අවබෝධයට පත්විය. දුසිල් බව, කෙලෙස් බහුල බව, මෛත්‍රී කරුණා ආදී ගුණ නැති බව සත්කාරයේ මහත්ඵල නොවීමට හේතුය. ප්‍රතිග්‍රාහකයා කෙරෙහි සිල් ඇති බව, දුත ගුණ ඇති බව, කෙලෙස් නැති බව, කෙලෙස් මද බව, මෛත්‍රී කරුණා ආදී සද්ගුණ ඇති බව සත්කාරය මහත්ඵල වීමට හේතුය. එබඳු ගුණවලින් යුක්ත පුද්ගලයෝ සරු කුමුරු වෙන්නෝය. ආහුනේය, පාහුනේය, දක්ඛිනේය, අංජලි කරණීය, අනුත්තරම් පුඤ්ඤක්ඛෙත්ත යන මේ ගුණ පස ඇතිවුන් ලෙස බොහෝ සූත්‍රවල වදාරා තිබෙන්නේ සකල ක්ලේශයන් ප්‍රහාණය කළ රහතුන්ය. අංගුත්තර නිකායේ තික නිපාතයේ සූත්‍ර දේශනා දෙකක සෝවාන්, සකදාගාමි, අනාගාමි පුද්ගලයන්ද ආහුනේය ආදී ගුණපස ඇතියවුන් ලෙස වදාරා ඇත්තේය. අංගුත්තර නිකායේ නවක නිපාතයේ සම්බෝධ වග්ගයේ අවසාන සූත්‍රයේහි ආහුනේය ආදී ගුණ ඇති පුද්ගලයන් නව දෙනෙකු වදාරා තිබේ. ඒ සූත්‍රයේහි නවවන පුද්ගලයා වදාරා ඇත්තේ ගෝත්‍රභූ යන නාමේනි. එයින් අදහස් කරන්නේ සෝවාන් මාර්ගයේට පූර්ව භාගයේහි ඇතිවන ගෝත්‍රභූ චිත්තක්ෂණයේ සිටින දියුණු තියුණු විදර්ශනාව ඇති පෘතජ්ජන පුද්ගලයාය. සංඝරත්නයට අයත් වීම වශයෙන් පෘතජ්ජන භික්ෂූන්ද ආහුනේය ආදී ගුණ ඇතියවුන් වන බව කිය යුතුය. එය තථාගතයන් වහන්සේගේ ආඥාවේ ආනුභාවයෙන් වන විශේෂ සිද්ධියකි. පෘතජ්ජන මහලු භික්ෂුව විසින් නවක අරහත් භික්ෂුවට නොවැදිය යුත්තේද නවක අරහත් භික්ෂුව විසින් පෘතජ්ජන මහලු භික්ෂුවට වැදිය යුත්තේද ඒ නිසාය. මේවා ගැඹුරු කරුණිය. සීල, සමාධි, ප්‍රඥාවලින් අඩුවද යම්කිසි භික්ෂුවක් මෛත්‍රී භාවනාව මුත් කරනවා නම් එයින්ද ඒ භික්ෂුව තමාට කරන සත්කාරය මහත්ඵල කිරීමට සමත් පුද්ගලයෙකු වන බව අච්ඡා ජරා සංඝාත මත්තම්පි මෙත්තං ආසේවනන්තස්ස භික්ඛුනෝ දින්නම් දානං මහා විපාරං යන මනෝරථ පූරණී අටුවා පාඨය අනුව කිය යුතුය. සියලුම රහත්හු සකල ක්ලේශයන්ගෙන් පිරිසුදුව වෙසෙන බැවින් දක්ෂිණාර්භයෝය. එහෙත් තථාගතයන් වහන්සේ විසින් ඒතතග්ග භික්ඛවේ මම ශාවකාණං භික්ඛූණං දක්ඛිනේයාණං යදිදං සුභූදී යනුවෙන් සුභූති ස්ථවීරයන් වහන්සේ තමන් වහන්සේගේ ශ්‍රාවකයන් අතරින් දක්ෂිණාර්භයන්ගෙන් අග්‍රයයි වදාරා ඇත්තේය. සාරිපුත්‍ර ආදී බොහෝ දෙනා වහන්සේ අරහත්වයට පැමිණ දක්ෂිණාර්භයන් ව සිටියේදී සුභූති තෙරුන් වහන්සේ දක්ෂිණාර්භයන්ගෙන් අග්‍රයයි වදාළේ උන්වහන්සේ සෙසු රහතුන්ට වඩා මෛත්‍රී ගුණය ඇතියකු වන බැවිනි. උන්වහන්සේ පිණුසිඟා වඩිනා කලෙහි තමන් වහන්සේට දෙන පිණ්ඩපාතය මහත්ඵල වේවායයි ගෙදුරක් පාසා මෛත්‍රී ධානයට සමවැදී ඉන් නැගී පිණ්ඩපාතය පිළිගනිති. සෙසු රහත්හු එසේ නොකරති. එබැවින් සුභූති තෙරුන් වහන්සේ දක්ෂිණාර්භ භික්ෂු ශ්‍රාවකයන් අතරින් අග්‍ර වූසේක. අනුත්තර පුඤ්ඤක්ඛෙත්ත ගුණය විභාග කොට තේරුම් ගත යුත්තකි. මේ සස්නෙහි සෑම දෙනම පුඤ්ඤක්ෂේත්‍රභාවයෙන් සමාන නොවෙති. පුද්ගලික වශයෙන් පුඤ්ඤක්ෂේත්‍රභාවය කියතොත් පෘථජ්ජන සිල්වත් භික්ෂුවට වඩා සෝවාන් පුද්ගලයා උසස් පුඤ්ඤක්ෂේත්‍රයකි. සෝවාන් පුද්ගලයාට වඩා සකදාගාමී පුද්ගලයාද, සකදාගාමී පුද්ගලයාට වඩා අනාගාමී පුද්ගලයාද, අනාගාමී පුද්ගලයාට වඩා අරහත් පුද්ගලයාද උසස් වෙන්වෙන් වශයෙන් උසස් පුඤ්ඤක්ෂේත්‍ර වෙති. මෙසේ පුඤ්ඤක්ෂේත්‍රභාවයෙන් නානත්වයක් තිබියදී සැමදෙනාම අනුත්තර පුඤ්ඤක්ෂේත්‍ර වශයෙන් වදාරා තිබෙන්නේ ඒ පුද්ගලයන්ට වඩා උසස් පුඤ්ඤක්ෂේත්‍ර වන පුද්ගලයන් බුදුසසුනෙන් පිටත අන් සසුනක නැති බැවිනි. පෘථජ්ජන සිල්වත් භික්ෂුවටද වැඩි උසස් පුඤ්ඤක්ෂේත්‍රයක් බුදුසසුනෙන් පිටත නැති බැවින් උන්වහන්සේ අනුත්තර පුඤ්ඤක්ෂේත්‍රයයි කියනු ලැබේ. සංඝරත්නයයි කියනුයේ බුදුරජාණන් වහන්සේගෙන් පළමුවෙන් පැවිද්ද හා උපසම්පදාව ලැබුවා වූ අඤ්ඤා කොණ්ඩඤ්ඤ තෙරුන් වහන්සේගේ පටන් අද දක්වාම ලෝකේහි නානා රටවල, නානා දිශාවල, නානා ජාතිවල, නානා කුලවලින් බුදුසසුනෙහි පැවිද්ද හා උපසම්පදාව ලබා සර්වඥන් වහන්සේගේ ශ්‍රාවකත්වයට පත් වූ මහා පුද්ගල සමූහයාය. තනිතනිව බැලුවද ආහුනෙය්‍ය, පාහුනෙය්‍ය, දක්ඛිනෙය්‍ය, අංජලි කරණීය, අනුත්තර පුඤ්ඤක්ඛෙත්ත යන ගුණවලින් සම්පූර්ණ වූ බොහෝ පුද්ගලයෝ ඒ සංඝරත්නයට අයත් වන්නාහ. එබැවින් ඒ සංඝරත්නය මහා පුඤ්ඤක්ෂේත්‍රය වන්නේය, අනුත්තර පුඤ්ඤක්ෂේත්‍රයද වන්නේය. සදහවතුන් කරන පූජා සත්කාරයන් මහත්ඵල නොවීමට හේතුවන දුසිල් බව නැමැති දුර්ගුණයද සංඝරත්නයෙහි නැත. එබැවින්ද සංඝරත්නය අනුත්තර පුඤ්ඤක්ෂේත්‍රය වෙයි. සංඝයා හට එක්වී සිටින සංඝයා මෙන් පෙනී සිටින ශ්‍රමණ දුශ්ශීලයන් ඇති බව සත්‍යකි. එහෙත් දුශ්ශීලයෝ සංඝරත්නය නොවෙති. එහෙයින් දක්ඛිනා විභංග සූත්‍ර අටුවාවෙහි දුස්සීලෝ සංගන්ති න වුත්තෝ සංගෝ හි දුස්සීලෝ නාම නත්ති යයි කීහ. යම් කිසි සදහැවතෙකු විසින් සංඝරත්නය උදෙසා පූජා කළ වස්තුව දුස්සීල පිරිසක් සංඝයා වශයෙන් පෙනී සිට පිළිගෙන පරිභෝග කළද එයින් දායකයාගේ පිනට හානියක් නොවන්නේ පාරිභෝගය දුස්සීලයන් විසින් කළද පූජාව සාරිපුත්‍ර මොග්ගල්ලාන ආදී මහරහතුන් සහිත මහා සංඝරත්නයට පැමිණ බැවිනි. සංඝයා උදෙසා පිරිනමන දානය කවුරුන් පරිභෝග කළද දායකයාට පුණ්‍යහානියක් නොවන බැවින් දක්ඛිනා විභංග සූත්‍රයේහි මෙසේ වදාරා ඇත්තේය. භවිස්සන්තිකෝ පනානන්ද අනාගත මද්දානං ගෝත්‍රභූනෝ කාසාව කණ්ඨා දුස්සීලෝ පාපදම්මා තේසු දුස්සීලේසු සංගං උද්දිස්සං දානං දස්සන්ති තදාපහං ආනන්ද සංගතං දක්ඛිනං අසංඛේයං අප්පමෙයං වදාමි. ආනන්දය, අනාගත කාලයේහි ශ්‍රාවක සංඝ නාමයෙන් පෙනී සිටින්නා වූ ගෙලෙහි හා ගෙලෙහි හෝ අතෙහි කහරෙදි කඩක් දරන්නා වූ දුස්සීල පාපී පුද්ගලයෝ ඇතිවන්නාහ. එකල සදහවත් වූ ඔවුනටද සංඝයා උදෙසා දන් දෙන්නාහ. ආනන්දය, එකල්හිද මම සංඝගත දක්ෂිණාව අසංඛේය අප්‍රමේය අනුසස් ඇත්තේයයි කියමි යනු එහි තේරුමයි. කෙලෙස් ඇත්තේද පුද්ගලයන්ටය. පුද්ගලයන්ට ඇත්තා වූ රාග ආදී කෙලෙස් සංඝරත්නයට නැත. එබැවින් සංඝරත්නය කෙලෙසුන්ගෙන්ද පවිත්‍රය. සමීපයෙහි බොරළු තිබීමෙන් මාණික්ක රත්නයකට අගේ අඩු නොවන්නාක් මෙන් දුස්සීල පුද්ගලයන් හා කෙලෙස් බහුල පුද්ගලයන් එක්වී සිටීමෙන් සංඝරත්නයේ අනුත්තර පුඤ්ඤක්ෂේත්‍රභාවයට හානියක් නොවේ. සංඝරත්නය හැම කල්හි නිර්මලය. එබැවින් එය බුදුසසුන පවත්නා තෙක් අනුත්තර පුඤ්ඤක්ෂේත්‍රයක් වශයෙන්ම පවතින්නේය. ආර්ය පුද්ගල විභාගය.